මුණගැසීම සඳහා අවස්ථාවක් ලබාගත් සැනින් අන්තර් පාර්ලිමේන්තු සංගමයට ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොලිස් රාජ්‍ය සංකල්පය යටතේ විඳින්නට සිද්ධ වෙන ඉරියර ගැහැට පිළිබඳ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා අපි ජිනීවා යන්න බලාපොරොත්තු වෙන බවත් සඳහන් කරනවා. ඒ නිසා රාජ්‍ය නිලධාරීනුත් මේ පොලිස් රාජ්‍යයක කටුලෙව කන අය තේරුම් ගන්නට ඕනේ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන්ට අන්තර්ජාතික වශයෙන් රැකවරණයක් ආරක්ෂාවක් තියෙනවා. ඒ ආරක්ෂාව සඳහා පැමිණිල්ල ඉදිරිපත් කරන්න අපි ඉදිරි සති දෙකක් ඇතුළත ජිනීවා යනවායි කියන එකත් මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමැති. නමුත් ජිනීවා ගිහිල්ල ඉක්මනින් එනවා විශ්වාස භංගයේ යෝජනාව පාර්ලිමේන්තුව තුලදී ජයග්‍රහණය කරනවා.